තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඤ්ඤතෝ ලෝකං අවික්ඛං සූමෝගරාජ සදා සතෝ අත්ථානුදිත්තිං ඌහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවික්ඛං සූ මච්චුරාජානුපස්සති තී සදහවතුනි හිතවතුනි ඉහත සඳහන් ගාථා පාඨයේ පවතින්නේ මෝගරාජ සූත්‍රෙහි මෝගරාජ සූත්‍රයෙන් මින් පෙර මම ධර්ම දේශනාවක් ඔබට කරලා ඇති. මේ මුලින් මතක් කළේ අද මම මේ මෝගරාජ සූත්‍රය විවරණය කරන්නට කරන ධර්ම දේශනාවක් නොවේ, මේ අලුත් ධර්ම දේශනාවක් බව මතක් කරන්නයි. මේ දවස්වල මගේ අවධානය යොමු වෙලා තිබෙනවා තථාගත ඉගැන්වීමක් වශයෙන් සමාජය සලකනු ලබන සතර සතිපට්ඨානෙහි සතිය කියන්නේ කොමක්ද කියලා හොයාගන්න. නමුත් මේ සතර සතිපට්ඨානෙට යන්න ඉස්සර වෙලා මම හොයනවා මේ සතිය කියන තැන කොහෙද තියෙන්නේ කියලා ත්‍රිපිටකේ. ඒ අනුව මට පළවෙනිම දේශනාවකදී කියන්න ලැබුණා අපමාදෝ අමත පදං කියන පදේ වරහන් ඇතුලේ තියෙන්නේ සිහියෙන් කටයුතු කිරීමයි කියලා ද අප්‍රමාදේ කියන පදේ අන්න සතිය එක තියෙන තැනක. මේ සතතාගත සමය තුල සතිමත් වීම හරිම වැදගත්. නමුත් බෞද්ධයා තේරුම් ගන්න ඕන මොකටද සතිමත් වෙන්නේ, කොහොමද සතිමත් වෙන්නේ කියන එක. ඒක තේරුම් අරගෙනයි සතිපට්ඨානෙට යන්න ඕන. ඒ සඳහා ප්‍රයෝගී වෙන හොඳ පදයක් මේ ගාථාවේ තියෙනවා. මෝගරාජ සදා සතෝ. මෝගරාජය හැම කල්හිම සිහි ඇතිව. අන්න සතිය තියෙන වචනය. මේ මෝගරාජට හැම කල්ම සිහිය තියෙන්න ඕන කියන්නේ මොකටද කියලා හොයාගත්තහම අපට තථාගතයන් වහන්සේ සමාජයට අවධාරණය කරන්න ආව මේ සතිමත් වීම පිළිබඳව හොඳ ආලෝකයක් නැත්නම් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. කුමක්ද මුල් පදේ පෙන්වන්නේ? ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛංසෝ. අවික්ඛංසෝ කියන්නේ බලන්න කියන එක. කොහොමද හැමකල්හිම සදා හැමකල්හිම සිහි ඇතිව සංඛාර ලෝකය ශූන්‍ය වශයෙන් බලන්න? එහෙනම් සංඛාර ලෝකය ශූන්‍ය වශයෙන් බලන්ටයි සිහිය තියෙන්න ඕන. ලෝකපදය ඔබ ඉගෙනගත්ත පෘථිවිය කියන අර්ථයෙන් ගලවා අරගෙන ආරිවිනෙහි ලෝකපදය කොතනද තියෙන්නේ කියන තැනට ගෙනියන්න ඉස්සර වෙලා. ඒ සතියේ තව වචනයක් තියෙනවා ඊට පස්සේ. අත්ථ අනුදිත්තිං ඌහච්ච. සක්කාය දිට්ඨියට නොපැමිණෙන්නටය. සක්කාය දිට්ඨියට පැමිණෙනවා නම් සිහි නැහැ. එහෙනම් සක්කාය දිට්ඨියට නොපැමිණෙන්නට තමයි සතිමත් වෙන්නේ. ඒවිත එහෙමයි මේ මායයා තරණය කරන්නේ. එවං මච්චතරෝසියා මෙහෙම ලෝකෙ බලන කෙනා. එවං ලෝකං අවෙක්කන්තං. මරු දකින්නේ නැහැ. තථාගතයන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කළේ මරු අසඟ වෙන්නද? මාර බන්ධනින් මිදෙන්නද? මරු අසඟ වන්නේ කොහොමද? මරුට අහු නොවන්නේ කොහොමද? මේ පද දෙක ලියා ගත්තාම අපට උත්තරේ ගන්න පුළුවන් වෙනවා. මරු අසඟ වන්නේ සිහි නැති නිසා. ඒ මරු අසඟ වීමෙන් වළකින්නට තමයි සතිමත් වෙන්න අවශ්‍ය වෙන්නේ. මේ මරු අසඟ වීම සහ මරුගෙන් ගැලවීම කියන එක සිදුවෙන්නේ කොහොමද? ජීවිතේට එක් වතාවක්ද, අවුරුද්දකට එක් වතාවක්ද, සතියකට එක් වතාවක්ද, දවසකට එක් වතාවක්ද? නැහැ. එහෙම දීලා නැහැ. සදා සතෝ. සදා සතෝ මං හිතනවා වළංගු වෙන්නේ නිින්ද හැරන විට සිවිරියවට සහ නිින්ද හැරන විට ద్వාර 6ටම කියලා. ద్వාර 6ෙන් ගන්නා වූ අරමුණු වලින් මොකද කරන්නේ කියලා තෝරගන්න. ඒ අරමුණු වලට හසු වීම සහ රෝහිත ගැළවීම කියන දෙකේ වෙනස තෝරා ගන්න උත්සාහ කරන්න. මොකද්ද මේ සංඛාර ලෝකය කියන්නේ? ලෝකෝ ලෝකාති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ලෝකාති උච්චති කියලා විමසපුවාම මහණෙනි මේ ප්‍රතිවිතයි ලෝකේ කියන්නේ කියලා දීපු උත්තරයක් එහෙම නැහැ. ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියලත් කියනවා කැඩෙන මිදන අර්ථයෙන්. එහෙමත් නැත්නම් තථාගතයන් වහන්සේ ලෝකයේ දුකටත් කියන වචනයක්. ලෝක නිරෝධ ගාමිනී පටිපදංච ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදංච කියන එකේ තේරුම ලෝකේ හට ගන්න හැටි ලෝක නිදහස් වෙන හැටි මාර්ගයයි නෙමෙයි. දුකයි දුක හට ගන්න හැටි ඒ නිදහස් වෙන හැටි මාර්ගයයි. තව පදයක් හමු වෙනවා ත්‍රිපිටකයේ ලෝක. ඒක තමයි සංඛාර ලෝක කියන්නේ. සංඛාර ලෝකයේ සංඛාර කීයක් තියෙනවද? සංඛාර හා බැඳුණු මතිමතාන් නැත්නම් වටපිටාවල් කීයක් තියෙනවද? සංඛාර ලෝකයේ අවිද්‍යාව පරිමංසන සූත්‍රයේ සඳහන් කරනු ලබන්නේ යම් කිසි කෙනෙක් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් අවිජ්ජාගතෝ යම් වික්කවේ පුරිස පුද්ගලෝ. පුරිස පුද්ගලෝ කිව්වහම ස්ත්‍රී පුද්ගලෝ අතෑරෙන්නේ එහෙමත් නැහැ. මේ අවිද්‍යාව හෙවත් නොමග යාම නොදන්නා ස්වරූපයට අහුවීම මුල් කොටගෙන මොනවද කරනවයි කියන්නේ? අපුඤ්ඤංතේ සංඛාරං අபிසංකරෝති, පුඤ්ඤං චේ සංඛාරං අபிසංකරෝති, ආනිජ්ජං චේ සංඛාරං අபிසංකරෝති. මොකද්ද අபிසංකාර පදයේ තේරුම? මේ සංඛාර පදයේ තේරුම මේ බාහිර වස්තුන්ට කියන නමක් නෙමෙයි. මේ පින හෝ පව හෝ ධාන කියන තුනට තමයි පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර කියලා කියන්නේ. සංඛාර පදේ වරහන් තුල ලියවෙන්නේ අනාගත ඵල උපදවන හේතු කියන අර්ථයයි. මතක තබාගන්න. එහෙනම් අනාගත ඵල උපදවන හේතු තුල තමයි සත්වයාට අනාගත ඵලයේ නැමැති පුනර්භවයට යන්න සිද්ධ වෙන්නේ. අනාගත ඵල උපදවන හේතු ඉතුරු වෙන්නේ අවිද්‍යාව තුල. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එකේ තේරුම ඔබට තේරෙනවද? අවිද්‍යාව හේවත් නොදන්නාකම තුළ සත්‍යා කුසල කුසල කර්මයන් රැස් කරයි. ඒ සංඛාර මුල් කොටගත් ලෝකය කොයි ආකාරයකට විග්‍රහ වෙන්නේ? අන්න එතකොට අපට සංඛාර ලෝකය මොනවායින් හරි යුක්තද ශූන්‍යද කියනක හොයාගන්න පුළුවන් වෙනවා. යුක්ත වීමට සතියක් තියනවද ප්‍රමාදයක් තියනවද? ශූන්‍ය වීමට සතිමත් විය යුතුද කියන එක තුළින් අපි සතිය හොයාගෙන ඉදිරියට ධර්ම දේශනාවලට යමු. සංඛාර පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර පදවලක් තියෙනවා. කිසියම් දුකක් හට ගන්නවා නම් සත්වයාට යම් කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චයා. ඒ සියල්ල මෙන්න මේ අනාගත දුක් හටගන්නේ මේ සංඛාරපත්යෙන් ඇරුණාම. මේ සංඛාරපත්යෙන් දුක් හට ගන්නවා කියන්නේ ලෝකේ කොහේ හරි තියෙන ඉඩමක් කඩමක් වාහනයක් නිසා දුක් හට ගන්නවා කියන එක නෙමෙයි. එනම් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජ අபிසංකාර අනාගත ඵල උපදවන බැවින් ඒ අනාගත ඵල උපදවන්නට එක්තන හේතු තමයි මේ අංකීච දුක්ඛං සම්බන්. හැබැයි තියෙන වචනයක් සංකාරංච නිරෝධේන දුක් හටගන්නේ කියලා නත්ති දුක්ඛස්ස සම්භවෝති. එනම් සංකාර රැස්කිරීම සිදු වෙන්නේ සිහියක් නැතිකම තුලයි. සංකාර නිරෝධ කරන්ට සිහිය තියෙන්න ඕන. අන්න සිහිය තියෙන්න ඕන තැන. සති කියන වචනේ තියෙන්න ඕන තැන. මේ සති කියන වචනය මෝහ අහිරික අනොත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන කියනව අකුසල චෛතසික එක නැහැ. සද්දා සති හිරියොත්තප්ප අලෝභා දෝප තදෝස తත්‍ර මජ්ජත්තතා කියන එකේ දෙවෙනි පදේ සති. මේ සති කියන චෛතසිකය කරන කියන හැම කටයුත්තක් සඳහාම විමසිලිමත් වන්නා බවට පත් කර ගන්නට වෙනවා. නමුත් මේක රටේ තුටේ විග්‍රහ වෙන ආකාරයට නොවන බව තේරුම් ගන්න. දැන් ඔබ යම් තැනකදී සති භාවිතා කරලා තියෙනවා නම් ඉරියව්වට සිහිය කියලා අතෝසෝමි කියනකොට අතෝසෝමි කකුල තබමින් කකුල කසව තමයි කසනකොට කසනවා දැනෙනකොට දැනෙනවා මෙහෙම කියලා එකක් මේ දිගට ගන්න තියෙන්නේ. මේ ආර්ය සත්‍ය සතිය නෙවෙයි. සතියෙන් කෙරෙන්න ඕන දේ ඉගෙනගෙන ඒක කරනවද කියලා බලන්න. කෙරෙන්නේ නැත්නම් ඒක තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර තිබුණ අර්ථය තථාගතයන් වහන්සේ වදාළ අර්ථය යටපත් වීම තුළින් යලිත් ඉස්මතු කරගත්තා වූ අනාර්ය අර්ථයක් බව අපහසුයෙන් හරි තේරුම් ගන්න. මුලා අර්ථයක් බව අපහසුයෙන් හරි තේරුම් ගන්න. මම මතක් කරමින් හිටියා සංකාර වටේ බැඳී පවතින්නේ මොනවද කියලා. සංකාර වටේ බැඳී පවතිනවා රූප වේදනා සංඥා විඥාන කියන ටිකත්. රූප වේදනා සංඥා සංකාර විඥාන. අන්න ලෝකේ. මේ ලෝකයේහි ප්‍රධාන මේ සසර බැඳ තබන සංයෝජන වෙන සාධකයේ සංඛාර බැවින් තමයි ඒක සංඛාර ලෝකය කියලා. දැන් සංඛාර ලෝකය කියන්නේ පංචස්කන්ධ ලෝකය නේද? පංචස්කන්ධ ලෝකය කියන්නේ මොකද්ද? බාහිර ලෝකයේද කයද? නැහැ. මේ පංචස්කන්ධ ලෝකය හටගන්නේ දොරවල් 6 නිසා හටගන්නා වූ සයවිද අරමුණු මුල් කොටගෙන. සයවිද අරමුණු වලට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ස්ත්‍රියටත් පුරුෂයාටත් ගිහියාටත් පැවිද්දාටත් රූපේ රූපේමයි. ශබ්දේ ශබ්දේමයි. ගන්ධේ ගන්ධේමයි. රසේ රසේමයි. පොට්ටබ්බේ පොට්ටබ්බේමයි. ධම්මාරම්මනේ ධම්මාරම්මනේමයි. කාට හරි කනට රූප පේනවා කියලා කෙනෙක් මේ රටේ නැහනේ. නාසයට රස දැනෙනවා කියලා එකක් නැහනේ. ද්වාරහයට එන්නා වූ අරමුණු මුල්කට ගත්තා වූ අරමුණු තුළ සිදුවෙන්නා වූ ක්‍රියාවලියේ විශ්ලේෂණය බුදු සමයේ ගැඹුරු ධර්මයේවත් අවිධර්මයේ වශයෙන් විග්‍රහ වෙනවා. ස්කන්ධ ලෝකය. කන්දක වර්ගය කියලා වෙනම වර්ගයක් තියෙනවා. ඒ ස්කන්ධ මුල් කොටගෙන නිවන් මඟ දේශනා කළා වූ දේශනාව. දැන් ඔබට සතිමත් වීම සඳහා හැමනම් අනිවාර්යෙන්ම මේ සංඛාර ලෝකය දැනගෙන හැම කල්ලිම සිහිමත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න වෙනවා. අපි බලමු. ඔබ කල්පනා කරන්න මේක පිළිබඳව. ඇසට රූපයේ මුණ ගැසීමේදී ඒ ඉදිරියෙන් තිබෙනා වූ රූපය පිළිබඳ සටහන ඇසේ පහළ වීමේදී ඒ රූප ප්‍රතිබිම්බය උදව් කරගෙන ඔබ ඒ රූපය හතුරා හෝ මිතුරා වශයෙන් හඳුනා ගන්නවා. කෙනෙකුට මිතුරා වෙනවා, කෙනෙකුට හතුරා වෙනවා. එකම කෙනෙක් සම්බන්ධයෙන් එහෙම ගන්නකො ඔහු කෙනෙකුට හතුරෙක් නම්, කෙනෙකුට මිතුරෙක් නම් ඉදිරියට හම් වෙන්නේ රූපය. ඒ රූපයද හතුරා වුණේ ඔහුගේ සිතේ හටගත්තා වූ පෙර මතක් කරගත්ත විරෝධය හා ඇල්මද හතුරා සහ මිතුරා වුණේ. සතුරානම් දුක් වේදනාව, මිතුරානම් සැප වේදනාව. ඒ තමන් හදාගත්ත රූපයට අනුව නෙවෙයි දාවේ. මතක තබා ගන්න. වේදනා යන්න සිංහලෙන් රිදෙනවා කියන අර්ථයෙන් ගන්නෙ නැතිව සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳින කියන අර්ථයෙන් ගන්න. එතකොට ඕන එකක් හරියනවා. එහෙනම් ඇසෙන් රූපය විඳිනවා, කනෙන් ශබ්දයක් ඒ වගේ විඳිනවා, නාසයෙන් ගන්ධයත් ඒ වගේ විඳිනවා, දිවෙන් රසයත් ඒ වගේ විඳිනවා, ඕන එකක් රූප වේදනා බවට පත් වෙනවා. හැබැයි මේ වේදනාව නැත්තම් රූපය හඳුනන්නත් ඕන. කොහොම හඳුනන්න ඕනද? ඇසෙන් නම් රූප සංඥාවක්, කනෙන් නම් ශබ්ද සංඥාවක්, නාසයෙන් නම් ගන්ධ සංඥාවක් වශයෙන් හඳුනනවට සංඥා කියනවා. දැන් අර වේදනාවට අනුව තමයි සැප වේදනාව නම් සමහර විට සංඛාරය හොඳ පැත්තට, දුක් වේදනාව නම් සංඛාරය නරක පැත්තට. අபிසංඛාර සංඛාර. එතකොට සංඛාර රූප වේදනා සංඥා සංඛාර කතා කරන්න මිනිත්තු ගණනක් ගියාට අසුරු ගසන සැනකින් සිද්ධ වෙනවා. ඊළඟට එතෙන්ට එන කෙනාට මතයක් නැහැ. පුරනිගමනයක් නැහැ. ඒ සිදුවීම හඳුනා ගැනීමේ අයිතිය පමණයි දීලා තියෙන්නේ. සිදුවීම හොඳද, සිදුවීම නරකද, මම මේකට පක්ෂයි, මම මේකට විරුද්ධයි කියන්න අයිතියක් නැහැ. සිදුවන දේ එසේ හඳුනා ගැනීම විශේෂයෙන් දැන ගැනීමවත් විඥානයයි. සියලුම ක්‍රියාකලාපයන් තථාගතයන් වහන්සේ පුද්ගලයෙකුගේ ධාරහායක ක්‍රියාවකට ගොනු කරලා නැතිද? ඔබට මම සබ්බ සූත්‍රයේ දේශනා කරලා තිබෙනවා නම් මතක් කරගන්න, නැත්නම් මතක් තියාගන්න අපහු. සබ්බං වෝ භික්කවේ දේසිස්සාමි. මහණනි, මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ කියලා අභ්‍යාකාශ විද්‍යාවයි, සාගර විද්‍යාවයි, භෞතික විද්‍යාවයි සියල්ල දේශනා කළා තථාගතයන් වහන්සේ. නෑ මහණනි, මොනවද සියල්ල? ඇසත් රූපයත්, කනත් සබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, සිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. අපි මේ කතා කරන්නේ සියල්ල ගැන නේද? එතකොට මින් පිටස්තර ලෝකෙ මොකුත් නෑ කියලා පේනවා. ඒ සියල්ල ධාරහයේ අරමුණු හයක් වශයෙන් චිත්තාභ්‍යන්තරයට එන විට රූප රූප ශබ්ද රූප ගන්ධ රූප වශයෙන් වෙන වෙනම අරුණහම අනිත් ඔක්කොම වේදනා සංඥා සංකාර පහෙන් කටයුතු කරනවා. පිළිගත්තත් නැතත්, ජාතික වුණත් ජාත්‍යන්තර වුණත්, බෞද්ධ වුණත් අබෞද්ධ වුණත්, අරමුණක් සම්බන්ධයෙන් ඕන කෙනෙකුට සිදුවෙන සිදුවීම පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයයි මේ. මෙතනදී බණක් තේරෙන්නේ නැති පෘථග්ජනයාට මොකද වෙන්නේ? ඒක තමයි සතිමත් නැතිකමේ තියෙන ප්‍රමාදය ඉගෙන ගන්න තියෙන කාරණාව. මතක තබාගන්න. තථාගතයන් වහන්සේ වදාරනවා මේ පංචස්කන්ධයේ පෘථග්ජනයා තුළ පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවලු. අන්න සතිමත් නැතිකමේ සිදු වෙන දේ. කොහොමද උපාදානස්කන්ධ බවට පත් වෙන්නේ? අල්ලා ගැනීමෙන්. අල්ලා ගන්නවා කියන එක එහෙනම් සතිමත් නැතිකමේ විපාකයක් නේද? තේරුම් ගන්න ඕන නේද? සතිමත් නැති නිසා තමයි පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ බවට පත් වෙන්නේ. උපාදානස්කන්ධ බවට පත් වීමේදී සිදුවෙන දේ මොකද්ද? පංචස්කන්ධ වල නැති මුලාවක් මේ තුලට අන්තර්ගත වෙනවා. මේ ධර්මී විග්‍රහ කරනු ලබන්නේ ඒ මොහොතේ එන අරමුණ රූපේ මමය, මම රූපේ, රූපය තුල මායත, මා තුල රූපයත් කියලා. වේදනාව මමය, මම වේදනාවය, වේදනාව තුල මායත, මා තුල වේදනාවයත් කියලා. එසේ සංඥාවටත් සංකාරයටත් විඥාණයටත් මේ බඳු හතරේ කාරණා තිබෙන බැවින් ඔක්කොම එකතු වුණාම හතරේ කාරණා පහට 20යි. පංචස්කන්ධයට එන එක කාරණයක් සඳහා හතර බැගින් හතර අරප්පා 20ක් වශයෙන් ගන්නකොට ඒ මොකක්ද? මිත්‍යා දෘෂ්ටිය. අත ඒකට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒක නියත මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. විසි ආකාර මිත්‍යා දෘෂ්ටිය. අන්න පංචස්කන්ධයට එන දේ මමත්වයෙන් ගැනීම තුළ සතිමත් වීම එතනින් නැතුව යනවා. දැන් විසි ආකාර මිත්‍යා දෘෂ්ටියට බැඳිලා මිත්‍යා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ කියලා වදාරන්නේ මේ විපල්ලාස සූත්‍රයෙන්. මෙන්න මේ පංචස්කන්ධය විෂයාකාර මිත්‍යා දෘෂ්ටියට බැඳීම තුළ කාම රූප අරූප භවත්‍රේ සත්‍යය ඉදමින් මෙරමින් යනවා. දැන් හිතන්න සතිමත් වීම නිසාද එහෙම යන්න උනේ සිහිනක නිසාද? මොකද්ද මේ සතිපත් නොවීම නිසා සිදුවෙන දේ? මතක තියාගන්න වැදගත් කරුණක් එතන තිබෙනවා. සතිමත් වීම නැති නිසා තමයි ඒ තුල අවිද්‍යා පත්‍ය සංඛාරා නැත්නම් ස්කන්ධ පංචකයේ ඉක්මවා යමින් අනාගත ඵලයක් උපදවන්න අවශ්‍ය හේතු ශේෂ වෙන්නේ. විශේෂයෙන් දැනගන්න ඕන කරුණක් තිබෙනවා. මේ රටේ ඉගැන්වීමක් තියෙනවා මේ පිළිබඳ පැහැදිලි කර ගැනීමකින් තොරව. මේ රූප වේදනා සංඥා සංකාර හටගත්ත ගමන් නැති වෙනවා. එහෙනම් ආපහු නරවැවට යන්න දෙයක් නෑ, සත්‍යයක් නරවැවේ ලබන්නේ නෑ කියලා. ඒ හටගත්ත ගමන් නැතිවීම අනිත්‍ය නම් බුදුහාමුදුරුවන්ට අමුතුවෙන් අනිත්‍යයක් දේශනා කරන්න ඕන නෑනේ. ආගමික අන්‍යාගමික භවකින් තුර හැම දෙනා ගාම ස්කන්ධ හටගත්ත ගමන් නැතෙනවා. එහෙනම් ආය ආය පවුහරි පින්හරි දෙකක් කරන්න හෝ මිදෙන්න සිහියක් ඕන නෑ. ස්කන්ධ පංචක හටගත්ත ගමන් නැතෙනවා, පවතින්නේ නෑ, ඒ නිසා ඉන්න එහාට යන්න කෙනෙක් නෑ කියලා බොහොම ලේසියෙන් ධමයක් දේශනා කරන්න පුළුවන්. මේවත් මේ රටේ දේශනා වෙනවා, මේවත් අහලා පිළිගන්න අයත් ඉන්නවා. එහෙනම් ප්‍රමාදේකුයි අප්‍රමාදේකුයි දෙකක් දේශනා කරන්න තෝරන්නේ. සතිමත් වීමක් දේශනා කරන්න තෝරන්නේ. එහෙනම් උපාදානයේ සහ උපාදානයේ මිදීමක් දේශනා කරන්න තෝරන්නේ. අවිද්‍යාවක් සහ විද්‍යාවක් දේශනා කරන්න තෝරන්නේ. අනේ තේරුම් ගන්න වෙනවා. එතන තමයි ගැඹුරු ධර්මය. ගම්බීරේසු තානාටානේසු පඤ්ඤාචක්කුම් කමති කියන්නේ මේකට තමයි. මේ ස්කන්ධ පංචකය හටගෙන නැති වෙන සීමාව තුළම සසරට බැඳීමකුත් සිදු වෙනවා, සසරට නොබැඳී ඉන්නත් පුළුවන්. ඒ කොහොමද? මේ ස්කන්ධ පංචකයට එන දේ අල්ලා ගැනීමට කියන නමක් තමයි විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. අපි එක තවත් සූත්‍රයකින් ගත්තොත් එන්නවා මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. ස්කන්ධ පංචකය හටගෙන නැති වෙනවා තමයි. නමුත් මමත්වෙන් ගත්තොත් නැති වෙන්නේ ඉස්සෙල්ලා මායයට බැඳලා ඉවරයි. අර ස්කන්ධ පංචකය නොපවතිනවා නැතනවා කියන අය කොහොමද මඤ්ඤමාන සූත්‍රය අමඤ්ඤමානෝ පැහැදිලි කරන්නේ? දෙකක්. මඤ්ඤමානෝ එක ප්‍රතිපදාවක්, අමඤ්ඤමානෝ තව ප්‍රතිපදාවක්. මඤ්ඤමානෝ අනුසෝතගාමි, අමඤ්ඤමානෝ පටිසෝතගාමි. මඤ්ඤමානෝ මුලාව, අමඤ්ඤමානෝ මුලාවෙන් මිදීම. මෙන්න ස්කන්ධ පංචකය තුල ධිත්ත ප්‍රතිපදාවක් පැහැදිලි කරන්න ඕන නෑ. හැම විඥානයක්ම හටගත්තම නැතෙනවා නම් අනාගතයට පවතින්නේ නැත්නම්. මේ ධර්ම ගැඹුරු ධර්ම කාරණයක් මම මේ පැහැදිලි කරන්නේ. ඒ නිසා අපට ස්කන්ධ පංචකය හටගෙන ස්කන්ධ පංචකය හටගෙන නැසෙන කාලය තුලදීම මමත්වයෙන් ගැනීම නිසා ස්කන්ධ පංචකයේ ඉක්මවාන හේතුවක් ඉතුරු වෙනවා. මෙන්න සිහි නැති නිසා වෙන දේ. ඒ නිසා පෞ සිද්ධ වෙන්නේ, පින් සිද්ධ වෙන්නේ, ඥාන කුසල් සිදු වෙන්නේ සිහි නැති නිසා. පව්වලට පුණ්‍ය අபிසංකාර කියන අනාගත ඵල උපදවන්නේ නැද්ද? පින්වලට පුණ්‍ය අபிසංකාර කියන අනාගත ඵල උපදවන්නේ නැද්ද? ධානවලට අනිත්‍ය අபிසංකාර කියන අනාගත ඵල උපදවන්නේ නැද්ද? ඒ අபிසංකාර ස්කන්ධ පංචකයේ සීමාව ඉක්මා යමින් සසරට බැඳෙන සංයෝජනයයි. දැන් මොකද වෙලා තියෙන්නේ මේ බැඳෙන පුද්ගලයාගේ? මේ බැඳෙන පුද්ගලයාගේ ස්කන්ධ පංචකය මමත්වයෙන් යුක්තයි. මමත්වයෙන් යුක්ත බැවින් තමයි මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස කියලා වදාරලා තිබෙන්නේ. එහෙනම් මමත්වයෙන් ගැනීම තුළ අපට මායයට බැඳෙන එක වළක්වන්න බෑ. මමත්වයෙන් ගැනීම තුළ නෑ සිහිය. දැන් සිහිය තියෙන්න ඕන කොතැනද කියලා ඔබට තේරෙනවද? ඇහේ නම් ඇහැට, කනේ නම් කනට, නාසයේ නම් නාසයට, දිවේ නම් දිවට ආදී වශයෙන් අරමුණක් සමග නේද තියෙන්න ඕන. එහෙම කිව්වත් මදි, මොනවටද සිහිය තියෙන්න ඕන? ශුඤ්ඤතෝ ලෝකං අවික්කං සුමෝග රාජ සදාසතෝ. සංඛාර ලෝකයේ ශූන්‍ය වශයෙන් බලන්ත හැම කල්හිම සතිමත් වෙන්න ඕන. සංඛාරේ මොකවත් නැහැ කියලා බලන්නද මේ ශූන්‍යයි කියන්නේ? අපි තව සූත්‍රයකින් ගනිමු. ශුඤ්ඤ ලෝකෝ ශුඤ්ඤ ලෝකෝති බික්ක බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ශුඤ්ඤ ලෝකෝති උච්චති. ස්වාමීනි, ලෝකේ ශූන්‍යයි ශූන්‍යයි කියලා කියනවා කොපමණකින්ද ලෝකේ ශූන්‍ය වෙන්නේ? තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ලෝකේ ඔක්කොම ද්‍රව්‍ය සංඛ්‍යාත පඨවි ආපෝ තේජෝ වායු හතර, එතනින් එහාට සත්‍යයක් විතරයි මේකේ ද්‍රව්‍ය නෑ කියලාද? එහෙමත් බන කියන අය මේ රටේ ඉන්නවා. මේ ලෝකේ මොකක්වත් නෑ, මේවා ඔක්කොම සත්‍යයක් විතරයි කියලා. අර ලෝකපදේ වරද්දා ගත්තාම මේ රූප වේදනා සංඥා සංකාර පහයි ලෝකයේ, ඒකට එන දේ ශුඤ්ඤං අත්තනේනවා අත්තනීයනවා. මේ ස්කන්ධ පංචකය මට සහ මට ආйти දේවල් වලින් ශූන්‍ය වෙන්න වෙනවා. අනේ මට සහ මට ආйти දේවල් වලින් යුක්ත වීම තමයි සතිමත් නැහැ කියන්නේ. මට සහ මට ආйти දේවල් මොනවද? ලෝභ, දේශ, මොහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර සම්මේවට කියනවා උපදි කියලා. ස්කන්ධ පංචකය උපදි වලින් යුක්ත වුණහම දුකටපත් වෙනවා. අනේ පෘථග්ජන පුද්ගලයාය කියලා කියන්නේ මේ එන දේවල් උපදි සහිතව ගනිමින් මම සහ මට ආйти දේවල් වලින් යුක්තයි කියලා කටයුතු කරනවා. දැන් සිහිය තියනවාද? දැන් අසිහියෙන් කටයුතු කිරීමයි කියනවාද? ප්‍රමාදය මරණයට මගය. එහෙම ගාථා පදයක් නැහැ. තියෙන්නේ අපමාදවමත පදම්. දැන් අපිට කියන්න වෙනවා ඊළඟ පදයේ තෙන්න ගන්න වෙනවා. ප්‍රමාදෝ මච්චනෝ පදං කියන එකේ තේරුම එහෙනම් අසහියෙන් කටයුතු කිරීමයි කියන ලද ප්‍රමාදය මරණයටමගේ. දැන් සිහිය නැත්තේ කාටද? පෘථග්ජන කාටවත් සිහිය නැහැ. එනිසා ඔහුට මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට උපාදාන ස්කන්ධවලදී පව් හෝ පින් හෝ ධ්‍යාන රැස් කරමින් සසර ගමනට හේතුවක් ඉතුරු වෙනවා. පාදයක් තබන තමන මොහොතක් පාසා ගමනක් යනවා වගේ මේ ඕනෑම හේතුවක් මුල් කොටගෙන ස්කන්ධ පංචකය අතහැරුණාට, ශරීරය අතහැරුණාට තමන් තියපු හේතුවක් තිබෙනවා. ඒක අවිද්‍යාපත්‍ය සංඛාරා නෙවෙයිද? දැන් කල්පනා කරන්න. දැන් සිහිය තියෙන්න ඕන කොතෙන්ටද? වර්තමාන මොහොතේ ඔබ ඉන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සිතෙන් එන අරමුණක් සමගද? බලෙන් ගන්න ඕන නැහැ. තමන්ට මුහුණ දෙන්න සිදුවෙන අරමුණ සමග. ඒ අරමුණේදී ඔබට ඉදිරියෙන් හම් වෙන දේවල් හෝ මනෝද්වාරයෙන් එන දේවල් ඔස්සේ ඔබේ චිත්තාභ්‍යන්තරයේ තියෙන කුණු ටික සියල්ල එතෙන්ට එනවා. ඔබට අතීතයක් තිබෙනවා නම් ඒව එතෙන්ට සයන්ක්‍රීය වෙන එක නවත්තන්න බෑ. ඇවිදින් මමත්වයට වහල් වී අතීත හේතු නිසා වර්තමාන ඵලයටත් මුලා වී වර්තමාන හේතුවකුත් තබනවා ස්කන්ධ පංචකය තුළ. ඒ හේතු තැබීම තමයි විද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ. ඒ හේතු තැබීම තමයි අනාගත සසර ගමනට හේතු වෙන්නේ. ඒ නිසා මේ වර්තමාන හේතු තැබීමක් සිදු වෙන්නේ සිහි නැති නිසා. එහෙනම් සතිමත් වෙන්න ඕන වර්තමාන හේතුවක් නොතබා අවසන් කරන්න. අතීත හේතු නිසා වර්තමාන ඵල හට ගන්න අවශ්‍යයි. නමුත් ඔබට පුළුවනි නම් වර්තමාන හේතුවක් නොතබා අවසන් කරන්න. වනා වර්තමාන හේතු නැත්නම් අනාගත ඵල නෑ නේද? සතිමත් වෙන්න ඕන මෙතෙන්ට නේද? එතකොට මොකද්ද බලන්න ඕන? ශුඤ්ඤතෝ ලෝකං. ස්කන්ධ පංචකයට එන දේ මට සහ මට ආйти දේවල් වලින් ශූන්‍යවස්සේ. අමඤ්ඤමානෝ කියන්නේ ඒක නේද? මමකට නොගැනීම කියලා කියන්නේ ඒක නේද? අනුපාදා අපරිත්තස්සනංච කියන්නේ ඒක නේද? අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා ක්‍රම කියලා. ඕන පදයක් අපිට ගන්න පුළුවන් කමක් තිබෙනවා. දැන් වර්තමාන ස්කන්ධ පංචකේ අල්ලා ගැනීම ප්‍රමාදයයි. වර්තමාන ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමට උත්සාහ කිරීම අතීත හේතු සහ වර්තමාන ඵල මතින් නිමා වෙන අනාගත හේතු නොතබන ව්‍යාමාර්ගය. එතකොට මොකද්ද වෙන්නේ? පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්ටයි සිහිය තියෙන්න ඕන. ඉමේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සත්‍තිකරී යාති නෙමේද? මේ සතිමත් වීම කියන එක සෝවාන් වලින් එහාට තියෙන්න ඕන දෙයක්. බෙවැයින් පෘථග්ජන පුද්ගලයින්ට බුදුරජාණන් වහන්සේ වදාළ ආරි සත්‍ය සිහිය නැහැ. පෘථග්ජන භාවයෙන් ඉඳගෙන කරන භාවනාවල මේ සතිය වෙනුවට ඊට පස්සේ වෙනත් හදාගත්ත සතියක්. මොකද සිංහලනොත් සිහිය කියලා එකක් තියෙනවානේ. ඊගාන තියපු තැන, කෝප්ප තියපු තැන, මුදල් පසුම් විය තියපු තැන, ඊයේ මොන හරි කතාවක් කරපහම ඒව මතක් වෙන එක සිහිය. සිහි නෑ කියන්නේ ඒකට. ඒ සිහිය පෘථග්ජන සිහිය. තථාගතයන් වහන්සේගේ සිහියෙන් සිද්ධ වෙන්න ඕන අනාගත හේතු නොතබ අවසන් වෙන එක හේවත් කර්මක්ෂය වෙන එක. දැන් මේක තේරුම් ගන්න ඔබට පුළුවන් නම් හැම කල්හිම සිහිය ඇතිව හැම කල්හිම කිව්වහම අතීත කාලේ අනාගත කාලේ කියලා ගන්න එපා. අතීතෙන් අරමුණාවත් අනාගතයට අරමුණු ගියත් එන්නේ වර්තමානයේ. වර්තමානයේ එන්නේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන්, සිතින් කියන අවුදරවල් හයින් එකකින්. ඒ මොහොතට මොනවටද සිහිය තියෙන්න ඕන? බලමු අපි. අත්තානු දිට්ඨින් ඌහච්ච අන්න සක්කාය දිට්ඨියට පැමිණෙන්නට නෙමෙයි නොපැමිණෙන්නට සිහිය තියෙන්න වෙනවා. දැන් සක්කාය දිට්ඨියට පැමිණීම ප්‍රමාදය, සක්කාය දිට්ඨියට නොපැමිණීම සතිමත් බවේ ප්‍රමාණය. මොකද්ද සක්කාය දිට්ඨි කියන්නේ? ඒක තේරුම් ගන්න බැරි නිසා තමයි අපිට ඒක හොඳටම අමාරු වෙලා තියෙන්නේ. පාසල් යන කාලේ ඉගෙන ගන්නවා සක්කාය කියන්නේ මම වගේ කියන හැඟීම කියලා. එතනින් එහාට කවුරුත් හොයන්නේ නැහැ. එහෙම නැත්නම් පාඩම් කරනවා පංචස්කන්ධය ආත්මකට ගැනීම කියලා. එතනින් එහාට ඒක විනිවිද දකින්නේ නැහැ. ඕනෑම රූපයක්, ඕනෑම ශබ්දයක්, ඕනෑම ගන්ධයක්, ඕනෑම රසයක් හරහා මේ රූප, වේදනා, සංඥා, සංකාර පහක් හට ගන්නවා. මේකට කියන්නේ සක්කාය. මේ කය නෙවෙයි සක්කාය කියන්නේ අසකනාසය දිවකය කියනවා උදරවල් හයින් හට ගන්නා වූ අරමුණක විශ්ලේෂණයට තමයි. ඒකට එන දේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ධම්ම හයක් වෙනවා. ඒකට එන දේ හතුරා, මිතුරා, ලෝභය, දේශය, මොහය විවිධ ආසෙන් වෙනස් වෙනවා. එතකොට සක්කාය පංචස්කන්ධයයි. ඒකට එන දේ මම කොට ගැනීම පංච උපාදානස්කන්ධයයි. පංචස්කන්ධයෙන් සසරට බැඳෙන්නේ නැහනේ. අන්න පංචස්කන්ධේ මම කොට ගත්තාම ඒකේ මම මගේ මගේ ආත්ම තියනවා. දැන් සිහි නැහැ. දැන් ස්කන්ධ පහ නැසෙන්නේ හේතුවක් ඉතුරු කරලා. ස්කන්ධ පහ නැසෙන්නේ හේතුවක් ඉතුරු නොකර මේක ස්කන්ධ පහ පංච පාදාන ස්කන්ධය වූ බැවින් නැසෙන්නේ හේතුවක් ඉතුරු කරලා. අන්න අර විඥානේ නැසෙනවා කියලා කතා කරන කට්ටිය පංචස්කන්ධේ නැසීමයි පංච පාදාන ස්කන්ධේ නැසීමයි අතර පරතරය විග්‍රහ කරන්න දන්නේ නැහැ. මේ සියුම් ධර්මතා තේරුම් ගන්න නැතුව සමාජයෙන් මොකද යවන්නේ පා? පංචස්කන්ධීප දීප නැසීම අනිත් දුක්ඛානාත්ම. පංචස්පාදනස්කන්ධීප දීප නැසීම නিত্য සුඛාත්ම. මේ දෙක එක සමාන වෙන්නේ කොහොමද? පංචස්පාදනස්කන්ධීප දීප නැරීමේදී එක මගේ, එක මම, එක මගේ ආත්ම කොට ගන්නවා. දැන් මඤ්ඤමානෝ කෝ බික්ඛූ මද්දෝ මා රස තියෙන්නේ පංචපාදනස්කන්ධේ නෙමෙයිද? ඒකට මම කොට ගැනීමෙන් ස්කන්ධ පහ හේතු ඉතුරු වෙනවා. ඒකත් නැසෙනවා. මකට නොකට නැතිවීමෙන් ස්කන්ධ පහ නැසෙනවා. ඒ නැසීම නෙමෙයි අනිත්‍ය කියන්නේ. මම කොට ගැනීමෙන් නැසීමේදී නිතසුකාත්ම කොට ගන්නවා නැසෙන්නේ හේතු ඉතුරු කරලා. එතකොට දර්ශන ස්කන්ධ පහ නැසීම නෙමෙයි එතන මම කොට ගැනීමට තමයි නිතසුකාත්ම කියන්නේ. මම කොට ගන්නෙ නැත්නම් ස්කන්ධ පහ නැසෙනවා. එතකොට හේතු ඉතුරු වෙන්නේ නැත්නම් ඒ තමයි සතිමත් වීමේ ප්‍රතිඵලය. ඒ මම කොට ගන්න නැති වෙන්න සතිමත් වෙන්න ඕන. හෙවත් අල්ලා නොගන්නට අන්න දැන් අත්තානු දිට්ඨින් ඌහච්ච සක්කාය දිට්ඨියට ජීවිතේට එක සැරයක් නෙමෙයි නොපැමිණෙන්න ඕන. දහතරයක් නෙමෙයි. නැවත නැවතත් පැමිණෙන්න තියෙන ඉඩකඩ අසු නොවි ඒ මොහොතේ නිමා කරන්නට මේ මොහොතට ස්කන්ධ පංචය අල්ලා නොගැනීමට සතිමත් වෙන්න වෙනවා. මෙන්න මේ කාරණා මතක තියාගන්න. සදා සතෝ කියන එකේ අර්ථය තේරුම් අරගෙන ඔබට මේ සතිය තියනවද තේරලා තියනවද? එවං මච්චුතරෝසියා මෙන්න මෙහෙමයි මරු පරාජය කරන්නේ. එහෙම බලන කෙනා එවං ලෝකං ස්කන්ධ පංචකේ මමත්වෙන් ශූන්‍ය වශයෙන් බලන කෙනාට මමත්වේ හේතු ඉතුර වෙන්නේ නැති වුනහම අනාගත විපාක දෙන්න කර්ම රැස් වෙන්නේ නැහැ. අනාගත විපාක දෙන්න කර්ම රැස් නොවි නිමා කිරීමට නෙවෙයිද සතිමත් වීම කියලා කියන්නේ. මෙන්න මේක හිතේ තබාගෙන අපි නුදුරේ දිනකදී ඔබ දන්නා සතර සතිපට්ඨානයේ ඔස්සේ විග්‍රහ කරන්නට යමු. මේ ටික දැනගෙන යන්න ඕන සතර සතිපට්ඨානයේ මන්දයත් සතර සතිපට්ඨානයේ සමාජයේ විග්‍රහ වෙන්නේ මේ අර්ථයෙන් නොවන නිසා. මම කල්පනා කරනවා දැලිස තථාගතයන් වහන්සේගේ ධර්ම න්‍යාය තුල කෝකෙවත් මේ කර්මක්ෂය කිරීමේ න්‍යාය අරුණා වෙන මොකවත් තියෙන්න බෑ. ඒක චතුරාර්ය සත්‍ය තුල හරි ත්‍රිලක්ෂණය තුල හරි ප්‍රතිසම්පාදය තුල හරි සතර සතිපට්ඨානය තුල හරි තිබෙන්න ඕන මේ භව නිරෝධ ගාමිත්වයයි. ඒ නිසා තමයි ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ කියලා තියෙන්නේ ඒකායන මාර්ගය. ඒකායන මාර්ගයේ පාවිච්චි කරමු කටපාඩම් කරපු අයට බැරි වුණා ඒ වුණාට සක්කාය දිට්ඨිය කඩා ගන්න. ඒ වර්තමානයේ සතිපට්ඨානයේ සිංහල පරිවර්තනය තුළ ආරි සත්‍යය යටපත් කරමින් වෙනත් ඉරියව්වක් පවත්වන එකට ආරි සත්‍යයේ මේ ශුන්‍ය වශයෙන් බලන සිහිය වෙනුවට ඉරියව් පැවැත්මට අනුව පවත්වන සිහියක් වශයෙන් උගන්වා ඒ සත්‍ය වශයෙන් පිළි අරගෙන ඒ තමන්ගේ ජීවිතයට එකතු කරන් තිබෙන නිසා සතර මහා උපදේශ මතක් කරලා දෙනවා මම ඔබට. බුදුන් වදාලා කියලා හව බුදුන් වහන්සේලා ප්‍රධාන ශෝකසෝ යසාවකයන්ගෙන් ඇහුවා කියලා හව විශාල පිරිසක් ඉන්න දරකින් ඇහුවා කියලා හව මෙයම ධර්ම විනය කියලා පිළිගන්නට එපා කියලා තථාගතයන් වහන්සේ වදාරනවා. වැරදි නම් පැහැර කරන්ට ඔහුට වැරදි තියෙන්න පුළුවන්. සිහියෙන් කටයුතු කිරීම නිවනට මඟ නම් ඔබ මේ කියන සිහියෙන් කටයුතු කරලා නිකම්ම මැරිලා ගියා නම් ඔබේ ලෝභ දේශ මොහ අඩුුනේ නැත්නම් ඔබට මේ වර්තමාන ස්කන්ධ පංචකය අනාත්ම වශයෙන් බලන්ට මම වගේකට නොගන්ට අවශ්‍ය සිහියට එන්න බැරි වුණා නේද? අර සතිපට්ඨාන හතර තුලක් තියෙන්න ඕන මේක. ඒක හතර ආකාරයෙන් බලන හැටි ඔය කියන්නේ. හතර ආකාරයෙන්ම බලන්ට ඕන නෑ. ඔබ එක ආකාරයකින් බලන හැටි තේරුම් ගන්න. එක ආකාරයෙන් බලනකොට හතර ආකාරයන් තියාවේ. ඔබ ත්‍රිලක්ෂණය අවබෝධ කරලා බලනවා නම් එතන චතුස්සත්ත්වයේ වටිසම්පාදේ නිරෝධයයි සතරසතිපට්ඨානයයි තියෙනවා. ඔබ චතුස්සත්ත්වය අවබෝධ කරලා බලනවා නම් ඔබට ත්‍රිලක්ෂණයේ වටිසම්පාදේයි සතරසතිපට්ඨානයයි තිබෙනවා. ඔබ පටිච්චසම්පාදේ නිරෝධ ස්කන්ධ පංචක තුල දකිනවා නම් එතන ත්‍රිලක්ෂණයයි චතුස්සත්ත්වයයි සතරසතිපට්ඨානයයි තියෙනවා. ඔබ සතරසතිපට්ඨානයෙන් බලනවා නම් එහෙනම් ඔබට ත්‍රිලක්ෂණයයි චතුස්සත්ත්වයයි පටිසම්පාදයේ එක තියෙනවා. මේවා ධර්ම න්‍යාය හතරක් වශයෙන් සලකන්න එපා. තථාගතයන් වහන්සේ දා සමාධිති වෙච්ච වදන් උදව් කරගෙන ඒ ඒ අයට එකම ධර්ම න්‍යාය පැහැදිලි කරපු ආකාරයක් මේ. ඒ නිසා ඔබ ඥානණය වෙන්න වෙනවා. ඔබ දැනුවත් වෙන්න වෙනවා. ඔබගේ වගකීම්තා ඔබ බවට පත්වන්නේ. අත්තහිය අත්නෝනාතෝ කොහිනාතෝ පරෝසියානේ. ඔබයි මේ ප්‍රමාදය තුළ සසරට ආවමින් සසර ගමන සකස් කරගත්තේ. ඔබයි ඔබේ දුක් අනුභව කරන මාර්ගය ඔබට ලං කරගත්තේ. ඔබම පිහිට කරගනිමින් මේ සිද්ධිය තේරුම් ගත්තම ඔබට පුළුවනි මේ හේතු නොතබා අවසන් කරමින් භව ගාමිත්‍ය වෙනුවට භව නිරෝධ ගාමිත්‍යය කරා යන්න. අද අප මේ කළ යුතුයි නේද? හෙටට කල් දාලා මේක කරයි කියලා හිතෙනවද? ඔබට මේ සත්කම ලැබී තිබුණා. ඔබ පාරම්පරික බෞද්ධික වශයෙන් කටයුතු කළා. නමුත් ඔබට මේ කර්මක්ෂය කරන්න අවශ්‍ය සතිය ලබා දුන්නේ නැහැ කවුරුත් කරුණු පැහැදිලි කරලා නේද? එනිසා ඔබ පාරම්පරික බෞද්ධයෙක්, උපැන්නසහතික බෞද්ධයෙක්, බුදුන් දහම් වඳින බදු බෞද්ධයෙක් බවට පත් වෙලා අනාගත බුදුන් වහන්සේ ඇවිදින් ඔබට සතිය කියලා දෙන තුරු නිවන් ප්‍රාර්ථනා කරන කෙනෙක් බවට පත් වුණා නේද? ඔබට පුතර්ජන භාවයෙන් එහාට යන්න බැරි වුණා නේද? නමුත් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමක් පවතිනවා, manuss පටිලාභෝච සද්දම්මස්සච දේශනා අලං වායමිතුන් තත්ත කියලා. ඔබට manuss පටිලාභේ තියෙනවා, ඔබට හරියටම මේ සදහම් හමු වෙනවා නම් ඔබ උත්සාහ කරන්න ඕන. කර්ම රැස්තරමින් සසරේ ඇවිදින්නද? බුද්ධෝත්පාදයක් තුළ කර්මක්ෂය කරන මාවත තේරුම් ගන්න. වර්තමාන සමාජයට හඳුන්වා දීතු වර්තමාන සමාජයේ බහුතරයක් භාවිතා කළ යුතු, වර්තමාන සමාජයේ බහුතරයක ක්‍රියාකලාපය විතුමය භාවිතට ගන්නා තුළින් මොනවද ඉවත් වෙන්නේ? අත්තාන දිට්ඨි ඌහච්ච නේද? සක්කාය දිට්ඨියට නොපැමිණීම නේද සිද්ධ වෙන්නේ? මම කොට නොගැනීම නේද සිදු වෙන්නේ? එක වරද්ද, දහස් වරද්ද, සියක් වරද්ද මම කොට ගන්නේ නැහැ හැම මොහොතකදීම එසේ නොගැනීමට කතරම් වීරියක් සිහියක් අවශ්‍යද? අන්න සදාසතෝ සෝවාන් සිට අරිහත් ඵලය දක්වාම මේ සදාසතෝ ක්‍රියාත්මක වෙනවා. ඒක සතිමත් බව ආර්ය පුද්ගලයන් සතු දෙයක්. ඔබට ධර්මශ්‍රෝණයකට ආර්ය පුද්ගලයෙක් වෙන්න පුළුවන් නම් එතනින් එහාට මේ කර්ම මාර්ගයේ වෙනුවට ධර්ම මාර්ගයේ යමින් මේ කියන්නා වූ සතිමත් බවෙන් ප්‍රයෝජන අරගෙන ඔබේ ඇතුළත චිත්තාභ්‍යන්තරයේ අනාගත ඵල උපදවන හේතු වලින් හිස් කරමින් ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය කියන තැනට ගේන්න මේ සතිය උදව් වෙනවා. අපි සිව්වට පිළිගන්නේ නැතුව තේරුම් අරගෙන ප්‍රායෝගිකව ආරම්භ කරලා ක්‍රියාත්මක කරලා බලන්න. ධර්මයේ ගුණ සාන්දිට්ඨිකයි හෙවත් ඉහාත්ම වශයෙන් ඒ ධර්මයේ සරණ නියත වශයෙන්ම ඔබ දුකින් අත මුදවනු ලබනවා. එබැවින් ධර්මං සරණං ගච්ඡාමි යන්න කටපාඩමට කියුත්තක් හෝ පරම්පරාවෙන් නිසා කියුත්තක් හෝ නොව කර සරණ කරගත යුත්තක්. තථාගතයන් වහන්සේ ඉදිරියේ ධර්මස්සවණේ කළායේ මේ දේ තේරුම් ගත්ත බැවින් ඒ ධර්මයේ මම සරණ කර ගන්නවා කියන අර්ථයෙන් තමයි තෙරුවන් සරණ ගියයි කියලා කියන්නේ. තෙරුවන් සරණ යාම වාචයෙන් වචනයට සීමා වෙලා කියන දෙයක් බවට පත් වෙලා තෙරුවන්ගේ ආරි සත්‍යාර්ථයේ සම්මතාර්ථයක් බවට පත් කරගෙන සසර දුකින් මිදීමට තෙරුවන් සරණ කර ගැනීමක් නැති එක වාචිකාර්ථයෙන් භාවිතා කරන පුතග්ජනයන්ගෙන් පිරි සමාජයක මීට වඩා සාමයක්, සමගියක්, සමාදානයක් ඉවසීමක් අපේක්ෂා කරන්න බෑ. තවදුරටත් ඔහු සිහි නැති නිසා වරදට පෙළඹෙන එක, වරදට බැඳෙන එක, වරද ඔස්සේ අනේක නවත්තන්නට බෑ. ඒ නිසා වරදට පෙළඹෙන එක, වරදට බැඳෙන එක, වරද ඔස්සේ අනේක නවත්තන්නට ඊයේගේ මිනිස්සුන්ව සතිපට්ඨානෙ උගන්වන්න ලබෑ. උපදින් දින්න අයට සතිපට්ඨානෙ උගන්වන්න ලබෑ. ජීවත්වන මිනිසුන් වර්තමානයේ මේ සති කියන යොමු කිරීම අනාගත ඵල හේතු ඉතුරු නොතබා අවසන් කිරීම නැති ක්‍රියාවලියට යොමු කරන්ට උගන්නන්ට වෙනවා. ඒකාපි කායේ කායනුපස්සේ විහෙරති, වේදනා වේනානුපස්සේ විහෙරති, චිත්තේ චිත්තානුපස්සේ විහෙරති, ධම්මේ ධම්මානුපස්සේ විහෙරති කියන කාරණා ඔස්සේ තවත් ධර්මදේශනාවකින් ධර්මදේශනා කීපයකින් පැහැදිලි කරගන්න බලමු. ඔබ ඒක පැහැදිලි කරගෙන හරි කෝකද කියලා තීරණය කරන්න. ඒකට අපි විවිධ කඩ දෙනවා ඔබ හැම දෙනාට. එවැනි මම මතක් කළේ කලක් තිස්සේ මේ සති කියන පදයේ ඔස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔය සති තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ විතරක් නෙමෙයි මඤ්ඤමාන සූත්‍රයේ, ශුඤ්ඤ ලෝක සූත්‍රයේ, උපාදීයමාන සූත්‍රයේ, අභිනන්දනමාන සූත්‍රයේහි ඕන එකක. ඕන එකක ඔය සති නැමැති ක්‍රියාවලිය තමයි විග්‍රහ කරලා තියෙන්නේ. එනිසා ඔබ හැම දෙනාට මේ කියන්නා වූ කාරණය තේරුම් ගැනීම තුළ ජීවිතේ විප්ලවීය වෙනසක් ඇති කරගත්තේ. ඒ දේශපාලන විප්ලවයක් නෙවෙයි. ඔබ චිත්ත අභ්‍යන්තරයේ සිදුවෙන අධ්‍යාත්මික විප්ලවයක්. චිත්ත අභ්‍යන්තරයේ වෙනස්කමෙන් මිනිසා දුකින් අතමුදවන බැවින් තමයි තථාගත බුදුපියාණන් වහන්සේ මේ නූතන ලෝකයේ හොඳම විප්ලවවාදී අවවට පත් වුනේ. කිසිවෙකුට විරුද්ධ නැති, කිසිවෙකු සමග සටනක් නැති, කිසිවෙකු සමග ඝාතනයක් නැති, විරුද්ධවාදීන් ඝාතනයක් නැති, කෙලෙස් සතුරන් සතුරන් බවට පත් කර ඔවුන් ඝාතනය කරන යුද්ධයක් මේක. සටනක්. නීති විරෝධී නොවන සටනක්. මේ සටනට සන්නද්ධ වෙන්න ඕන. මේ සටනට අවිදරන්ට ඕන. මේ සටනට කියන නමක් තමයි මාර පරාජය. ඔබ සටනකට යන්නේ නැහැ නිරායුධව. සතුරා හඳුනාගෙන සතුරාගේ හවි හඳුනාගෙන ඒවා පරාජය කරන්න පුළුවන් නම් තමයි සතුරු උපක්‍රම හඳුනාගෙන සටනකට ජය ගන්න පුළුවන්. ඒ කෙලෙසුන් සමග කරන සටනේදී සතුරා හඳුනාගෙන නැති බැවින් තමයි මේ සටන්වලට යන අය වැරදි භාවනාවස්සේ ගුහින් පරදින්නේ. සිහිමුලාවුවන් බවට, පිස්සන් බවට, ශාස්ත්‍ර කියන අය බවට, තව එක එක ව්‍යාපාරිකයන් බවට පත් වෙන්නේ. ඒවා සමග බැඳුණු හුඟක් වැරදි ප්‍රවෘත්ති තියෙනවා. එනිසා පළමුව තථාගතයන් වහන්සේගේ මේ සතිමත් වීම තුළ කිසිවෙක් මුලා වෙන්නේ නැහැ. කිසිවට වරදින්නේ නැහැ. මමගේ ළමා කාලය තුළ නැත්තම් තරුණ කාලය තුළ හම්බෙන් හම්බුනේ යම් යම් පොත්පත් කියවලා තියෙනවා. ඒවා තියෙනවා මන්තර එහෙමත්. පරහන් ඇතුළේ තියෙනවා වැරදුනොත් වරදී කියලා. මන්තරයේ අක්ෂරයක් හරි වැරද්දුවත් කරපු කෙනාට වරදින්න පුළුවන්. මං ත්‍රිපිටකයත් ඔක්කොම වගේ කියවලා තියෙනවා. වරහන් ඇතුළේ කොතනකවත් තියලා නැහැ වැරදුනොත් වරදී කියලා. නමුත් ශික්ෂාපද විනය තියෙනවා මේවා වළංගුවන්නේ රෝගියාට සහ මන්ද බුද්ධිකයාට හැරයි කියලා. ඒ වුණාම වරදින්න විදිහක් නැහැ හරියට ගත්තාම. නමුත් වත්මන් සමාජයේ ඉන්නව වරද්දා ගත්තාය. ඒ වේ සති යෙන් කෙරෙන්න ඕන කාරණේ මොකක්ද කියලා තේරුම් නොගැනීමේ ප්‍රතිඵලයක්. එබැවින් අපි මේ සතිමත් වීම පිළිබඳව කතා කරමු. ඔබ හැම දිනාට ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා, හේතු වාසනා වේවා, ධම්මැස පෑදේවා කියන ප්‍රාර්ථනාව කරමින් අගේ ධර්මානුශාසනාව මා මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු.